කොස්ගොඩ දිවියාගල ආරණ්‍යවාසී පූජ්‍ය හික්කඩුවේ ධම්මසීල ස්ථවීරයන් වහන්සේ විසිනි. බොහෝ විට දරුවෝ අධික ගරුත්වයේ හේතුවෙන් තම පියවරුන් සමග කතා කිරීමටවත් බිය වෙති. එහෙත් තම මෑණිවරුන් සමග නම් රිසිසේ කතා කරති. උපතින් ලද දෙමව්පියන් හැර ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රමයට පැමිණි මට ශාසනික මාපිය දෙපළක් හමු වූහ. ඒ මාපියන් වෙතින් පැවිදි උපසම්පදාව ලබාගෙන ටික කලක් ගල්දුවේම ගත කළේ මගේ ශාසනික පියාණන් වූ අතිපූජනීය කඩවැද්දුවේ පණ්ඩිත මාහිමිපියාණන් වහන්සේගේ පාසවනෙහිය. වර්ෂ 1981 ජුලි මස 17 වනදා එතනින් නික්මී මාගේ ශාසනික මෑණියන් වූ මීත්‍රිගල නිස්සරණ වනාධිපති අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ පාසෙවනට වනිමි. එතන සිට වසර 8ක පමණ කාලයක් මම ඒ මාහිමිපාණන් වහන්සේගේ අතවැසියකුව ගත කළෙමි. යෝගාවචරයකු තුළ තිබිය යුතු ගුණ සම්භාරය අප මාහිමිපාණන් වහන්සේ තුළ නොඅඩුව තිබුණි. එතුමන් වහන්සේ චිත්ත සන්තානය ඥානය පිහිටි භූමියක් විය. ඒ ඥාන සම්භාරය විස්තර වශයෙන් දක්වන්නට මම අපොහොසත් වෙමි. එහෙත් යෝගාවචර ජීවිතය සාර්ථක කරගන්නට වයස 80 ඉක්මවා සිටියේදීත් මාහිමිපාණන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත් මග මා දුටු අයුරෙන් මට වැටහුණු අයුරෙන් මෙසේ දක්වන්නේ යෝගාවචරයන් වහන්සේලාට ආදර්ශ වේවා යන පැතුමෙනි. 1. මැදහත් බව. සුනෝම ධම්මං අසතං සතං ච යනුවෙන් වදාලා ඇති පරිදි වෙත පැමිණෙන සත්පුරුෂ අසත්පුරුෂ කවුරුන් හෝ පවසන හොඳ මෙන්ම නරකත් ඇත්ත මෙන්ම බොරුවත් අනුනේ පටිග එනම් ඇලීම් ගැටීම් දෙකෙන් තොරව අසාගෙන සිටීමේ හැකියාව මාහිමිපාණන් වහන්සේ තුළ විය. ඇතැම් හෝ අගතියට ගොස් වාද විවාදවලට තුඩු දුන් ගැටලු මාහිමිපාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. එවිට උන්වහන්සේ විමසලිමත්ව නුවණින් කරුණු ගෙනහැර පාමින් අටුවා ටීකා විස්තර පැරණි කතා ආදිය ඉදිරිපත් කරමින් අන්තගාමී වූ සිත් සතන් සනසවා ලූවේ ධර්මඥානය හා මධ්‍යස්ථ භාවයේ එතුළට කවමිනි. මාහිමිපාණන් වහන්සේගේ හැම වචනයකම හැම ක්‍රියාවකම මැදහත් බව ගැබ් වී තිබුණු අතර මොන කරුණකදීවත් අන්තගාමී වූ බවක් මම නොදුටුවෙමි. 2. ඒකාධිපතියෙකු නොවීම. සෙනසුනේ ගැටලු පැන නැගුණු විට නව යෝජනා ඉදිරිපත් වූ විට ඒ අවස්ථාවලදී සංඝ පිරිස කැඳවා සාකච්ඡා කොට निराකරණය කර ගැනීම මාහිමිපාණන් වහන්සේගේ සිරිත විය. එක් රැස්වීමකදී සාකච්ඡා කොට තීරණයක් ගත නොහැකි වී නම් ඊළඟ දවසකද නැවත රැස්ව සාකච්ඡා කරන ලදී. මෙබඳු අවස්ථාවලදී තම අදහසම හුවා දක්වා අනුන්ගේ අදහස් යටපත් කිරීමට මාහිමිපාණන් වහන්සේ වෙර නොදරූහ. මේ නිසා සෙනසුනේ කටයුතු මනාව සිදුවිය. සංඝ පිරිසද සමගි පිරිසක් විය. 3. අත්තුක්කංසනය පරවම්බණයෙන් තොරවීම. තමන් වහන්සේ හමුවට පැමිණි ඇතැම්හු රටේ තොටේත් පැවිදි ගිහි පිරිසගේත් අඩුපාඩුකම් කීහ. එහිදී ඒ අඩුපාඩුකම් උපයෝගී කර ගනිමින් අනුන් හෙලා දැකීමට හෝ තමන් හුවා දැක්වීමට හෝ මාහිමිපාණන් වහන්සේ උත්සුක නොවූහ. ඇතැම් විට මෙහෙමත් වන්නට පුළුවන්. මේ අය මේ විදිහට ක්‍රියා කරලා තිබෙනවා. අදහස් පළ කරලා තියෙනවා. මේ අයගේ මේ ගුණ තිබුණා. ආදී වශයෙන් මැදහත්ව කරුණු දැක්වූහ. තමන් වහන්සේගේ ගුණ හැකියාව මතුකර නොදැක්වූහ. 4. වත්තු විසද කිරියතාව. අභ්‍යන්තර බාහිර පවිත්‍රතාවෙහි ආනිසංස මැනවින් දත් මාහිමිපාණන් වහන්සේ තම කුටියෙහි ආසන පොත්පත් සිවුරු පිරිකර ආදිය ක්‍රමානුකූලව තබාගත් අතර කුටිමිදුලද පිරිස්තුව තබාගත්තේ සබ්‍රහ්මචාරීන්ට ආදර්ශ දෙමිනි. 5. පවිවේකීතාව. යෝගාවචරයා අන්නයට බරක් නොවිය යුතුය. තම තමාගේ වැඩ කටයුතු තම තමන් විසින්ම කරගැනීමෙන් සතිය පිහිටන අතර කායාදී විවේකයේද සැලසෙන්නේය. මේ බව පෙන්වා දෙන මාහිමිපාණන් වහන්සේ අසනීප අවස්ථාවලදීවත් තම කුටියේ දෙවැන්නෙකු සිටුවා ගැනීමට කැමති නොවූහ. හිස්රැවුල් බෑම පවා බොහෝ අපහසු වන තෙක්ම තමන් වහන්සේ විසින්ම කරගනු ලැබීය. 6. දුක ඉවසීම. තමන් වහන්සේට නිතර වැළඳුණු පීඩා සහගත ආබාධයන්හි දුක ඉවසමින් කටුක බෙහෙත් වැළඳුවා පමණක් නොවේ, දුක් අපලවලට මුහුණ පාන්නට අන් අයටත් වදාලේ බටකොළ කමින් අපලය ගෙවූ විෂ්ණු පිළිබඳ කතාවද සිනාමුසු වදනින් පළ කරමිනි. තව ටිකක් මෙහෙම සිටියහම මේ වේදනාව ඇරිලා යාවි. මේ නමලා ගිහින් තමන්ගේ වැඩපළ කරගන්නේයි කියමින් වේදනාව ඉවසුවේ, මානිසා යෝගී පිරිසට කරදර නොවේවා, මාගේ ආසව දහම් මමම සිඳලමි යන සිතතිවයි හඟිමි. 7. බෙදා වැළඳීම. මෙලව ජයලත් පරලොවද ජය ලැබුණු කැමති පින්වතුන් කඳු නැග මාහිමිපාණන් වහන්සේ ළඟට පැමිණියේ හිස තබාගත් පිරිකර පෙට්ටිත් ඇතිවය. මේවා මාහිමිපාණන් වහන්සේගේ කුටියෙන් ඉවත් කළේ පූජා කළ අයට පින් වැඩනසේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒවා සමසේ ලැබෙන පරිදි කටයුතු සැලැස්වීමෙනි. එසේ ශ්‍රද්ධාවෙන් පූජා කළ දේවල් අපතේ යන්නට නොදී යේතේ ලාභා ධම්මිකා ධම්ම ලද්දා අන්තමාසෝ පත්ත පරියාපන්න මත්තම්පි තතා රූපේහි ලාභේහි අප්පටි විබ්බත්ත භෝගී භවිස්සන්ති සීලවන්තහි සබ්‍රක්‍මචාරීහි සාධාරණ භෝගී යන බුදුවදන අනුව ධාර්මිකව තමන් වහන්සේට ලැබෙන පූජාවන් අන්‍ය සෙනසුන් වලටද බෙදා දී වැළඳීමට නිතරම සිතූහ. ඇතැම් විට තමන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස වූ බෙහෙත් පවා අවශ්‍ය අයට දීමට අනුදත්හ. 8. ත්‍යාගශීලීත්වය. මෙතනට එන අයට දීමට මොනවා හරි තියෙන්න ඕනෑ. හිස් අතින් යවන්න බෑ. සිවුරු අදන කීපයක් මෙහි තැන්පත් කරලා අනික් ඒව ගබඩාවේ තැන්පත් කරන්න යයි වදාලේ. දිනපතාම වාගේ සිවුරු පිරිකර ඉල්වා පැමිණි පැවිදි අයට ඒවා බෙදා දීමට පහසු වන පිණිස ගබඩා කාමරයේ සිවුරු අඩු වූ විට අටපිරිකර ලිහා ඒවායේ ඇති සිවුරු පවා බෙදා දෙන්නට අදහස් පළ කළේ නැත යන වචනය තමන් වහන්සේ පුරුදු නොකළ නිසා විය හැකිය. 9. අනාදානය. මේ ධම්ම නිස්සන්තිගේ තැන මාත් ඇවින් තියෙනවා යනුවෙන් බොහෝ වාර ගණනක් කියනු අපට ඇසී ඇත. සිටින තැන තමා සතු කරගෙන නොසිටි උන්වහන්සේ එහි දියුණුවටද මග ඇහැරුවේ නැත. ඕනෑම වෙලාවක සුදුසු තැනකට යාමට හැකිකමකින් සිත් දියුණු කරගත් මාහිමිපාණන් වහන්සේ සෙනසුන සිවුරු පිරිකර තබා ගෝලබාලයන් දායක දායිකාවන් හා ඥාතීන් පිළිබඳවත් බැඳීමක් තබා නොගත්හ. වර්ෂ 1992 අප්‍රේල් 17 වනදා සංඝ පිරිසකගේ ආරාධනයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට අවසන් වරට නිස්සරණ වනයෙන් පිටත් වී යන්නට මත්තෙන් පින්වත් දායකයෝ කුටියක් සකස් කරලා සංඝයාට පූජා කළා. සංඝයා එහි මට සිටින්නට බාර කළා. දැන් සංඝ පිරිසගේම අදහස පරිදි පිටත් වී යනවා යැයි පවසා ඇත. 10. දහවල් නොසැතපීම. බලවත්ව ගිලන් වූ විටකදී හැර මාහිමිපාණන් වහන්සේ දවල් දාණයෙන් පසු සැතපුනේ නැත. සිව්පස ප්‍රත්‍යවේක්ෂා කරමින් පිරිත් හා අභිදහම් මාතිකා සජ්ජායනා කරමින් දහවල් විවේකය සක්මනෙහි ගත කළහ. ඇතම් දවස්වල ඈත පළාත්වල පිරිස් මාහිමිපාණන් වහන්සේ බැහැදැකීමට සෙනසුර කලා එන විට මධ්‍යහනය පසු වී තිබුණි. දන්නම් නායක ස්වාමීන් වහන්සේ කුටියේ දොරවහල සැතපෙනවා ඇති. අපි කලින් එන්න බැරි වුණානේ යයි ඔවුන් පසුතැවිලි වෙද්දී, මේ වෙලාවේ නම් ස්වාමීන් වහන්සේ සැතපෙන්නේ නැහැ, සක්මනේවත් වැඩවිසිටිනවාද බලන්න කියා මම ඔවුන් අස්වැස්සීමි. ඇත්තෙන්ම ඔවුන් මාහිමිපාණන් වහන්සේගේ කුටියට යන විට උන්වහන්සේ සක්මන් කරමින් සිටිති. ඔහු බලවත් සතුටින් ස්වාමීන් වහන්සේ බැහැදැක ආ කාරණේ ඉටු කරගෙන ආපසු යති. අදිටන් තුන් සිවුරු දැරූ මාහිමිපාණන් වහන්සේ බොහෝ පිරිකර ගොඩගසාගෙන නොසිටී බැවින් බාහු ලිකයෙකු නොවූ අතර සිකපද උසස් ලෙස රැකගත් බැවින් සාතලිකයෙකුද නොවූහ. කියන සේම කරන්නා වූ යථාවාදී තථාකාරී ගුණති මාහිමිපාණන් වහන්සේ අපවත් වීමට පෙරදින රාත්‍රියේ අප කා සමගද තරහවන්නේ? තරහවන්න දෙයක් නෑ, සියල්ල හිස් දේවල්. මම දැන් හිත හදාගෙනයි ඉන්නේ. රූපං අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං ආදී විදසුන් වදන්වලින් අපි දිරිගැන්වූහ. මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම අපට දුකක් කනගාටුවක් නොවන්නේය. කුමක් හේින්ද? හේතුන්ගෙන හටගත් ඵලයන්ගේ නිරෝධය ඒකාන්තයයි. සංස්කාරයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, අනාත්මයෝය යන්න උන්වහන්සේ අපට උගන්වා වදාළ බැවිනි. අපේ ශාසනික මෑණියෝ අපෙන් වෙන් වී ගියහ. එහෙත් ඒ මෑණියන් වැඩි ගමන් මග හෙලිපෙහෙලි වී තිබේ. මේ මග යෝගාවචරයන් වහන්සේලාට ආදර්ශයක් වේවා. කතං මයා ඉමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං අනුමෝදතු පජංචයෝ පරලෝක මිතෝ ගතෝ. මාහිමි දිනපොතෙන්. දහම් තතුව මැනවින් සොයාගන්නට නම් දහමෙහි නිබද යෙදීම කළ මනාය. දහමෙහි යෙදුණු පින්වතුන් දහම පිළිබඳව කළ වැනුම් එකකුදු නිබොරුය, අතිශෝක්ති නොවේ. දහම් හරය නොදත් පුහුදුන් ලෝකයා එය අතිශෝක්තියයි අයින් කරන්න උත්සාහ ගනිති. ධර්මය මෙලොවෙන් අතුරුදහන් වන්නේ මෙලෙසයි. 1962 ඔක්තෝබර් 29 දිනෙන්. භාවනාවේ යෙදෙන හා යෙදීමට කැමැති ගිහි උදවියද බොහෝසේ ඉන්නා බව පෙනේ. සසරබිය දක්නා භික්ෂූන් අතර මේ අදහස් විරල වීමට හේතුව කිමෙක් දෙයයි තේරුම් ගැනීම දුෂ්කරය. ලියන පොතෙත් කියන බණෙත් ඇතැම් විට ඔවුහු නියම තතු පෙන්වා දෙති. ඒවා ක්‍රියාවේ නොයදන්නේ කවරෙහින්ද? ඒ ධර්මය ඔවුන්ට විශ්වාස නැදුවාද? ක්‍රියාවේ යෙදුවත් නොයදුවත් කීම හෝ ලිවීමවත් කළත් ඇති. ඇතැම්හු මෙහිදී ඇත්ත යටපත් කරන්න බලවත් උත්සාහයක් ගන්නාහ. අහෝ සම්බුදු සසුන. 1975 අටවන මස 18 දිනෙන්. බුද්ධ ධර්මය ලොව පහළ වූයේ නිර්වාණ මාර්ගය ලොව හෙලිපෙහෙලි කරලීමේ පරමාර්ථයේ උඩ බව දැන් උගතුන් අමතක කරන සැටි පෙනෙයි. දර්ශන ක්ෂේත්‍රයට, විද්‍යා ක්ෂේත්‍රයට, භෞතිකවාදී ක්ෂේත්‍රයට බැසගත්තෝ තම තමන්ගේ දෘෂ්ටිකෝණයන්ට ගලපා ලීමට අදහස් මාරු කිරීම බිහිසුණුය. 1980 හත්වන මස 9 දිනෙන්. කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය වාසී පූජ්‍ය ගාල්ලේ සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේ විසිනි. අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ දුලභ කලන මිතුරු ඇසුර මට ලැබුණේ උන්වහන්සේගේ උත්තම ජීවිතයේහි අවසාන දශකයේදීය. දස වසරකට ආසන්න කාලයක් තුළ ගුරු බැතියෙන් හා පියසෙනහසින් යුතුව සමීපචාරීව උන්වහන්සේ ඇසුරු කළමින් කීප ආකාරයකින්ම උන්වහන්සේට උපස්ථාන කිරීමේ පරම භාග්‍ය මට හිමි වූයේ මා පූර්වයෙහි කළ මහා කුසලයක මහිමයෙන් යයි හඟිමි. ඒ සමීප ඇසුර තුළින් මාදුටු අප මාහිමිපාණන් වහන්සේ ගුණ සාගරයක් වූහ. උන්වහන්සේ තුළ සැබවින්ම විද්‍යාමාන වූ අති උදාර ගුණයන් හිතට එකඟව වර්ණනා කරමින් පොතක් ලිවිය හැකිය. මෙබඳු ලිපියකින් කළ හැකි වන්නේ ඒ ගුණ සයුරෙන් බිඳක් ගෙන හැරපෑම පමණකි. අප මාහිමිපාණන් වහන්සේ කෙරෙහි විශ්මය ජනක වූ ඍජු අවංක අව්‍යාජ ව්‍යෘත ස්වභාවයක් නිසගයෙන් මෙන් පිහිටා තිබුණි. උන්වහන්සේගේ පිටතත් ඇතුළතත් එක සමාන විය. ප්‍රසිද්ධියේදී මෙන්ම හුදකලාවේදීද උන්වහන්සේගේ පැවැත්ම එක් බඳු විය. කිසියම් විශේෂ අවස්ථාවකට වැඩම කිරීමේදී හෝ විශේෂ පුද්ගලයෙකු හමුවීමේදී හෝ උන්වහන්සේ සිය සිරුරෙහි හෝ සිවුරෙහි හෝ ඉරියව්වෙහි හෝ අමුතු හැඩගැන්වීමක් නොකළහ. පියවි ස්වභාවයෙන්ම ඉදිරිපත් වූහ. තම සිරුරෙහි ප්‍රකට වූ ජරා ලක්ෂණ අනුන්ගෙන් වසන් කිරීමට කිසිදු උත්සාහයක් නොගත්හ. බොහෝ විට ඒවා හුවා දක්වමින් ධර්ම ස්වභාවය ඒ තුළින් මතුකොට පෙන්වූහ. තම අභිමතාර්ථය ඉටුකර ගැනීමට හෝ අනුන් සැනසීමට හෝ චාටුබස් නොදෙඩුහ. අතිශෝක්ති වර්ණනා නොකළහ. තමන් වහන්සේගේ චරිතයෙහි වූ ඇතැම් අඩුපාඩුකම්ද අප සමග විවෘතව සාකච්ඡා කළහ. උන්වහන්සේගේ දිනපොත්වලද ස්වයංලිඛිත චරිතාපදානයෙහිද ස්වකීය දුබලකම් අවංකව සඳහන් කොට තිබේ. ඒ දුබලකම් මතු අවස්ථාවලදී තමන් වහන්සේටම දඩුවම් පමුණුවා ගත්හ. උන්වහන්සේ අපෙන් සැඟවූයේ එකම දෙයක් යැයි සිතමි. එනම් තමන් වහන්සේ භාවනා කිරීමෙන් ලද විශිෂ්ට ප්‍රතිඵලයන්ය. මාහිමිපාණන් වහන්සේගේ චින්තන රටාවද විවෘත නිවහල් නැවුම් බවකින් යුක්ත විය. කිසිදු දෘෂ්ටියකට ගතානුගතිකව නොඇලී අගතියකට නොගොස් ඕනෑම කාරණයක් දැස විවෘත මනසකින් යුතුව බැලීමේ අපූරු හැකියාවක් උන්වහන්සේ තුල විය. ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං, මෙයම සත්‍යයි, අන් සියල්ල හිස්ය යන ආදාන ගාහි දුප්පටි නිස්සග්ගී, අතහැරීමට නොහැකි තරම් තදින් දෘෂ්ටීන්හි එල්බ සිටීමේ ප්‍රතිපත්තියෙහි ආදීනව උන්වහන්සේ නිතර සිහිපත් කළහ. තේරවාදී සම්ප්‍රදාය ගරුකොට සැලකූ නමුත් උන්වහන්සේ ඉන් බැහැර සියල්ල නිෂ්පලයයි එක්වර ඉවත නොදැමූහ. නව ප්‍රවණතාවනට සැමවිටම ඉවසීමෙන් සවන් දුන්හ. සූත්‍ර පිටකයෙහි එන ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත ගැඹුරු හා අප්‍රකට ධර්ම කොටස් තේරවාදී අටුවා සම්ප්‍රදායට ගැති නොවී ආදීනව විග්‍රහ කරමින් නිවනමයින් නිස්සරණ වනවාසී යෝගාවච පිරිස හමුවෙහි මාහඟි දෙසුම් පෙළක් පැවැත්වීමට ස්වකීය අන්තේවාසික පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද භික්ෂූන් වහන්සේට උන්වහන්සේ අවසර දුන්නා පමණක් නොව සනීප තිබූ හැම අවස්ථාවකම එම දෙසුම් පවත්වන විට වැඩහිඳ සාවධානව සවන් දුන්හ. උන්වහන්සේගේ උපදේශකත්වයේ යටතේ එළිදුටු සත් අනුපස්සනා නම් පරිේශනාත්මක විදර්ශනා භාවනා ග්‍රන්ථය සකස් කිරීමේදී ඇතැම් විට සම්ප්‍රදාය ඉක්මවා ගොස් නිවහල් විචාරාත්මක විමර්ශනයක් කිරීම පිණිස ස්වකීය පූර්ණ ආශිර්වාදය ලබා දුන්හ. මේ සහනශීලී මධ්‍යස්ථ ආකල්පය නිසා විවිධ මතමතාන්තර දැරූ දේශීය විදේශීය බුද්ධිමත් වූ හා යෝගාවචරයෝ රාශියක් මහත් ප්‍රසාදයෙන් හා ගෞරවයෙන් උන්වහන්සේ ඇසුරු කළහ. භාවනාව පිළිබඳ උන්වහන්සේගේ දෘෂ්ටියද අතිශයෙන් පුළුල් වූවක්ම විය. අසම්මත කර්මස්ථානයක් වශයෙන් මෙරට බොහෝ පරියාප්තිදරයන්ගේ දැඩි විරෝධයට ලක් වූ උදර චලනය මූල කර්මස්ථානය කොටගත් මහාසී බුරුම විදර්ශනා භාවනාව පිළිබඳ වර්ෂ 1958 දී අතිශය ගැඹුරු ප්‍රායෝගික පුහුණුවක් ලැබගත් මාහිමිපාණන් වහන්සේ ඉන් විශිෂ්ට ප්‍රතිඵල නෙලාගත්හ. වර්තමානයේහි ජනප්‍රිය ජනප්‍රිය වී ඇති වෙනත් අසම්මත භාවනා ක්‍රමයන්ද එකවරම ප්‍රතික්ෂේප නොකළ උන්වහන්සේ විදර්ශනාව සඳහා කර්මස්ථානයක් වශයෙන් ගත නොහැකි සාමාන්‍ය අරමුණක් නැති බව නිතර පැවසූහ. උන්වහන්සේගේ උපදේශකත්වයෙන් රචනා කර කර්මස්ථාන ප්‍රදීපය පොත් හැඳින්වීමෙහි අසම්මත කර්මස්ථාන පිළිබඳ සඳහන් වී තිබේ. මහාසී බුරුම භාවනා ක්‍රමය පිළිබඳ කර්මස්ථානාචාර්ය පදවියක් ද දිනාගත් මුත් එපමණකින් උන්වහන්සේ සාම්ප්‍රදායික භාවනා ක්‍රම අත් නොහළහ. විසුද්ධි මග්ගයෙහි දැක්වෙන කර්මස්ථාන පිළිබඳව හසල දැනුමක් ලබා සිටි උන්වහන්සේ වඩාත් ප්‍රියකල කර්මස්ථානය වූයේ ආනාපාන සතියයි. මෛත්‍රී භාවනාවටද බෙහෙවින් රුචි කළහ. ධ්‍යාන නොලැබ විදර්ශනා නොකළ හැකිය යැයි අය කියත් මෙකල ධ්‍යාන උපදවිය නොහැකිය. එබැවින් ශුෂ්ක විදර්ශනාවම වැඩිය යුතුය යැයි අනෙකෙක් කියත් මෙහිදී මධ්‍යම ප්‍රතිපදාවට බට අප මාහිමිපාණන් වහන්සේ සමත යානික විපස්සනා යානික යන ක්‍රම දෙකටම අදටත් වළංගු බවද ඒ ඒ යෝගාවචරයාගේ චරිතය හා සාංසාරික පුරුදු අනුව සුදුසු ක්‍රමය තෝරාගත් යුතු බවද පෙන්වා දුන්හ. එහෙත් බුද්ධ ශාසනයක් පවතින විටකදී පමණක් ලැබෙන විදර්ශනාව වැඩිීමේ වටිනාකම අවධාරණය කළහ. සමත විපස්සනා දෙයංශයම පිළිබඳ කෘතහස්ත කර්මස්ථාන දුන් උන්වහන්සේ භාවනාව උගන්වූයේ සුවිශේෂ ක්‍රමයකටය. ආධුනික යෝගාචරයෙකු හට උන්වහන්සේ පළමුව කියා දුන්නේ බුදුගුණ, මෛත්‍රිය, අසුභය, මරණ සති යන සතර කමටහන් හොඳින් ප්‍රගුණ කරගන්නා අන්දමය. මේවා භාවිත වූ කල්හි ඉදින් යෝගාවචරයා හට සප්පාය වී නම් ප්‍රගුණ වූ ඒ එක් කර්මස්ථානයක් තුළින් විදර්ශනාවට හැරණ හැටි පෙන්වා දුන්හ. නොයසේ නම් ආනාපානසති භාවනාවේ සමත හෝ විපස්සනා හෝ කර්මස්ථානය දුන්හ. මහාසී විදර්ශනා ක්‍රමය කෙරෙහි නැඹුරුවක් ඇති අයට එය වැඩීමට උපදෙස් දුන්හ. මෙය සාමාන්‍ය ක්‍රමයයි. ඒ ඒ යෝගාවචරයාගේ තත්ත්වය අනුව උපදෙස් මාලාව වෙනස් විය. එක් අබෞද්ධ කාන්තාවකට මුලින්ම පන්සිල් පවා සමාදන් නොකර ආනාපානාසති කර්මස්ථානය දීමෙන් සමත විපස්සනා දෙයංශයෙන්ම දියුණුවක් ලැබුණු අවස්ථාවක් ද විය. මාහිමිපාණන් වහන්සේගේ බුද්ධිමත් නායකත්වයේ යටතේ නිස්සරණ වනය විමුක්තිය සෙවූ දේශීය විදේශීය නිදහස් මතධාරීන් හට ෂේම භූමියක් විය. ඇතැම් විට මහායානික පැවිද්දෝ නිස්සරණ වනේ විවේකීව හිඳමින් බවුන් වැඩියූහ. ඇතැම් තේරවාදී විදේශික භික්ෂූහු මහායානික භාවනා ක්‍රම අනුගමනය කළහ. අප මාහිමිපාණන් වහන්සේ නිකාය, කුල, ජාති, ආගම් බේද නොතකූහ. අවංක නිස්සරණ අදහසින් යමෙකු භාවනා කිරීමට උනන්දු වූවා නම් බෞද්ධ, අබෞද්ධ, සිංහල, අසිංහල, ගිහි, පැවිදි, ස්වනිකාය, පරණිකාය වෙසසක් නොබලා ඔවුන්ට නිස්සරණ වනේ දොරටු විවෘත කළහ. එක දිගට සාර්ථකව භාවනා කර්මස්ථාන වැඩීම බොහෝ නවක යෝගාවචරණයට අසීරු දෙයකි. සිත දුර්වල වන අවස්ථා බොහෝය. මෙබඳු අවස්ථාවලදී වැටෙනු සිත පණගන්වා නැවත භාවනා කාර්යෙහි යෙදවීමට ශක්තිය ලබා ගැනීම සඳහා මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවන් බොහෝසේ ඉවහල් විය. පෙළ, අටුවා, ටීකාවන්හි භාවනා පිළිබඳ කෙටියෙන් දැක්වෙන කරුණු පුළුල් ලෙස විග්‍රහ කරමින් ප්‍රත්‍යක්ෂයට ගෝචර වන අන්දමට මතුකොට දැක්වීමේ මනා නිපුණත්වයක් උන්වහන්සේ තුළ විය. කුද්දක නිකායේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ මාතෘකා වශයෙන් පමණක් සඳහන් වන අට්ඨාරස මහ විපස්සනා නම් විදර්ශනා ක්‍රමය ප්‍රායෝගික අත්දැකීමට හසුවන ආකාරය දක්වමින් නිස්සරණ වනේ යෝගාවචර පිරිස හමුවෙහි උන්වහන්සේ පැවැත්වූ සාරවත් දේශන පෙළ කදිම නිදසුනකි. මෙම දෙසුම් පෙළ තවදුරටත් විකාශය කොට මාහිමිපාණන් වහන්සේ විසින් පොතක් සකසන ලදී. එය මෙතෙක් අමුද්‍රිත වුවත් ඒ ඇසුරෙන් නැවත සකස් කරන ලද සත් අනුපස්සනා නම් කෘතිය කීපවරක් මුද්‍රණය කරන ලදුව භාවනා අභිලාෂීන් අතර දැන් බෙහෙවින් ජනප්‍රියව තිබේ. ඉංග්‍රීසියටද නැගෙයි. නිස්සරණ වනේ යෝගාවචරයන් උදෙසා මාහිමිපාණන් වහන්සේ පැවැත් වූ කමටහන් බණ දෙසුම්වල අගේ වටහාගත් උන්වහන්සේගේ ප්‍රථම විදේශික පැවිදි ශිෂ්‍ය රත්නය වූ පසුව අපවත් වූ පූජ්‍ය ඇමරිකාවේ කෝවිද භික්ෂූන් වහන්සේ සිය රටින් පටිගත කිරීමේ උපකරණ ගෙන්වාගෙන ඒ දෙසුම් 50ක් පමණ පටිගත කළහ. මමායනය බොහෝ දුරට තුනී වූ ස්වභාවයක් මාහිමිපාණන් වහන්සේ තුළ විද්‍යමාන විය. කිසිදු දෙයක් මගේ යයි දැඩිව ගැනීමක් නොවීය. වසර 25ක්ම තමන් වහන්සේ වැඩ සිටි නිස්සරණ වනය පිළිබඳව හෝ මෑතකදී උන්වහන්සේ වෙනුවෙන්ම නිස්සරණ වනයේ තනු නව කුටිය පිළිබඳව හෝ උන්වහන්සේගේ මමත්වයක් නොවීය. වර්ෂ 1982 කොළඹ සදහැවත් ජේ.ජේ. හේමා ප්‍රේමදාස මාතාවගේ නිවසෙහි ගිලන් උපස්ථාන ලැබෙමින් වස්වසා සිටියේදී දිනක් උන්වහන්සේට හෘදයාබාධයක් වැළඳුනි. උන්වහන්සේ නිහඬව අසනීපේ ඉවසා සිටිය. සුපුරුදු වෛද්‍යවරයා වූ ඩී.ජේ. ආටිගල දොස්තර මහතා නිවසටම කැඳවාගෙන විත් ප්‍රතිකාර සලසන ලදී. පසුදා උදේවන විට තත්ත්වය හොඳ අතර හැරී තිබුණි. උන්වහන්සේ මාමතා මෙසේ පැවසූහ. ඊයරෑ මට හුඟක් අමාරු වුණා. ඒ වෙලාවේදී මම සලකා බැලුවා මගේ ජීවිතයට සම්බන්ධ දේවල් පුද්ගලයන් ගැන. මොනම දෙයක් ගැනවත් මොන තැනැත්තෙකු ගැනවත් මගේ හිතේ අමුතු බැඳීමක් තිබුණේ නෑ. ඒ නිසා මම හිත සනසාගෙන හිටියා. සෑම විටම තම සිත නිදහස්ව සැහැල්ලුව තබා ගැනීම පිණිස උන්වහන්සේ ක්‍රියා කළහ. ඒ ඒ අවස්ථාවේදී කළ යුතු යම් වැඩක් වූයේ නම් එහි යෙදී ඉක්බිතිව ඉන් හිත නිදහස් කර ගැනීමට පුරුදුව සිටියහ. උන්වහන්සේගේ චිත්ත අභ්‍යන්තරයේ වූ මේ සංසුන් නිවුණු නිදහස් සැහැල්ලු ස්වභාවය උන්වහන්සේගේ පැවැත්ම හා කතාබහ තුළින් මනාවට ප්‍රකට විය. ඉතා කලාතුරකින් මේ නිවුණු ගතිය වෙනස් වූ බවක් දක්නට ලැබුණද දියෙහි ඇඳි ඉරක් මෙන් ඒ නොසන්සිඳීම අතුරුදහන් වී සුපුරුදු චිත්ත ස්වභාවය යලි උදා විය. මමත්වයෙන් තොරවීම නිසාම මට යයි දෙයක් තමන් වහන්සේට ඉතිරි කර නොගෙන තමන් සන්තක සියල්ලම අනුන්ට දීමට හැකි ආශ්චර්යවත් පරිත්‍යාගශීලී ගුණයක් උන්වහන්සේ තුළ විය. 88 වර්ෂයේ අගභාගයේදී උන්වහන්සේ දැඩිව ගිලන් වී කලක් කොළඹ රෝහල් ගතව සිඳ රෝහලින් පිට වූ පසු තවදුරටත් සුවය ලැබෙනතුරු වෙත්තමුනි පවුලේ ආරාධනයෙන් එවකට හිස්ව තිබූ අභාවප්‍රාප්ත රැම්සේ වෙත්තමුනි මහතාගේ කොළඹ නිවසෙහි වැඩ සිටියහ. මේ අතර උන්වහන්සේගේ උපන්දිනයද ළඟා විය. සදහැවත් සුමන කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් චාම් උපන්දින පින්කමක් එම නිවසෙහි සංවිධානය කරන ලදී. බාහිර ගමන් බොහෝ දුරට සීමා කොට තිබූ නමුදු අතිපූජ්‍ය කඩවැද්දුවේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේද ගල්දුවේ සිට මෙම පින්කමට වැඩියහ. පින්කම් දිනෙහි කොළඹ දායකයෝ බොහෝ දෙනෙක් අප මාහිමිපාණන් වහන්සේ වෙත නොඑක් අන්දමේ අගනා පූජාවන් කළහ. මේවා පිටරටින් ගෙනාවේ ස්වාමීන් වහන්සේගේම ප්‍රයෝජනයට කියමින් ඇතැම්හු විශේෂ පූජාවන්ද කළහ. එහෙත් උන්වහන්සේ ලැබුණේ මොනවාදැයි දවටන විවෘත කොට බැලුවේවත් නැත. ඒ සියලු පූජාවන් මෙන්ම ඒ දිනට පෙරදී උන්වහන්සේට ලැබුණු තිබුණු උන්වහන්සේට ලැබී තිබුණු වෙනත් පිරිකරත් සියල්ලම එක්කොට ඒ දින පින්කම අවස්ථාවේදී සාංගික කොට පූජා කළේ තමන්ට යයි කිසිවක් ඉදිරි කර නොගෙනය. මෙරටින්ද විදේශිකයන්ගෙන්ද උන්වහන්සේ වෙත ගලා ආ ආමිසයෙන් යමකට දීමට පමණක් යම් කිසිවක් තම කුටියේ තබාගෙන ඉතිරි සියල්ල නිස්සරණ වනයේ සංඝ භාණ්ඩාගාරය වෙත යැවීම උන්වහන්සේගේ සිරිත විය. ඒ සියලු ආමිසයන් ඉවසුවේ සංඝයාගේ ප්‍රයෝජනය සඳහා මේවා යොදවනවා යන පොදු හැඟීමෙනි. වරක් උන්වහන්සේ හමුවීමට පැමිණි විදේශික දායක පිරිසක් උන්වහන්සේගේ ප්‍රයෝජනය සඳහා යොදවන්නේ රුපියල් දහස් ගණනක මුදලක් නිස්සරණ වනේ ලියන මහතාට බාර දුනි. උන්වහන්සේ ඉන් සතයකුදු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදවා නොගත්හ. ඒ මුළු මුදලම නිස්සරණ වනේ දානශාලා වසර සංඝයාගේ ප්‍රයෝජනය සඳහා වැසිකිලියක් තැනවීම පිණිස යෙදවූහ. බොහෝ විටම මම උන්වහන්සේ තුළ මුල් බැසගත් පුද්ගල සංඥාවක් නොදුටුවෙමි. එක්තරා අන්දමක ශුන්‍යතාවයක් උන්වහන්සේ තුළින් දැකගත හැකි විය. උන්වහන්සේ ලියු භාවනා පොත් සංස්කරණය කිරීමේදී ඇතැම් තැන් සංශෝධනය කළොත් මැනවයි අනෙකුන් විසින් යෝජනා කරන ලද්දේ නම් ඉතා මැදහත්ව ඒ යෝජනාව සලකා බැලූහ. ඉදින් එය සුදුසු නම් සංශෝධනය සඳහා පූර්ණ අනුමැතිය දුන්නේ අතිශයෙන් විවෘත හදකිනි. සාමාන්‍යයෙන් ලේඛකයෝ තමන් ලියුවක් අනෙකු වෙනස් කරනු දැකීම නොරසි වෙති. එහෙත් මාහිමිපාණන් වහන්සේට අවශ්‍ය වූයේ තම නම හෝ ශෛලිය හෝ දෘෂ්ටිය හෝ හුවා දැක්වීම නොවේ. පාඨකයාට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට පොත සැකසීමය. සෑම පෝදිනකම සවස නිස්සරණ වනවාසී යෝගාවචර පිරිස උන්වහන්සේගේ කුටියට එකතු වී ධර්ම දේශනයකට සවන් දීම හෝ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම හෝ එකල සිරිතක්ව තිබිණි. පසු කලෙක උන්වහන්සේගේ සද්ද විහාරික අන්තේවාසික වහන්සේලාගේද ධර්මාචාර්ය ADM බුද්ධදාස මහතාගේද සජීවී හෝ පටිගත කළ හෝ ධර්මදේශනා මෙහිදී අසන්නට සලසන ලදී. ඒ සෑම විටකදීම ඉදින් මාහිමිපාණන් වහන්සේට සනීප තිබුණේ නම් උන්වහන්සේ පිරිසෙහි වැඩහිඳ නිහතමානීව ධර්මකාමීව ඒ දෙසුම් අසා සිටියහ. උන්වහන්සේ මදක් අසනීපව සිටි දිනවල යෝගාවචර පිරිස උන්වහන්සේගේ ඇඳ අසල එකතු වී දහම් දෙසුම පැවැත්වූයේ උන්වහන්සේටද ඒ ඇසනු පිණිසය. අභාවප්‍රාප්ත ADM බුද්ධදාස මහතාගේ ධම්මචක්ක සූත්‍ර දේශනා පොතට සැපයූ පෙරවදන අවසන් කරමින් මාහිමිපාණන් වහන්සේ මෙසේ ලියූහ. මම සදහම් ප්‍රිය කරමි. සදහම් දේශකයන්ද ප්‍රිය කරමි. ඔවුන් කෙරේ ඉසිමන් නොකරමි. සදහම් පිළිවෙතට ප්‍රිය කරමි. එයින් ඵල ලබාගෙන සැනසෙන උතුමන් කෙරෙහි මාගේ හදපිරි භක්ති පූජාව කරමි. නිස්සරණ වනේ ඇතැම් යෝගාවචරයන් වෙනත් ප්‍රකට කර්මස්ථානාචාර්යවරුන් යටතේ තාවකාලිකව භාවනා පුහුණුවීම් සඳහා අවසර ඉල්වා සිටි ඇතැම් අවස්ථාවලදී මාහිමිපාණන් වහන්සේ මෛත්‍රී පූර්වකව ආශිර්වාද කළහ. තමන් වහන්සේගේ පෞද්ගලික කටයුතු වලදී මෙන්ම නිස්සරණ වනේ පොදු වැඩවලදීද බෙහෙවින් උපකාරවත් වූ ඇතැම් සංඝයා වහන්සේලා වරින් වර නොයෙක් හේතුන් මත නිස්සරණ වනයෙන් ඉවත් වී වෙනත් ආරණ්‍ය සේනාසනයන්හි වාසය පිණිස වැඩමවීමට අවසර ඉල්වා සිටි විට තමන්ට වන පාඩුව ගැන නොසලකා උන්වහන්සේ සුපුරුදු උපේක්ෂාවෙන්ම අනුමැතිය දුන්හ. මෙහාට පාඩුවක් වුණාට කමක් නෑ. මෙහෙ වැඩ කොහොමාරි කෙරේවි. මේ නමගේ වැඩ කටයුතු හොඳින් කරගන්න යයි එබඳු ඇතැම් අවස්ථාවලදී ආශිර්වාද කළහ. තමන් වහන්සේ තුළ වූ කිසිදු ගුණයක් හෝ දක්ෂතාවක් හෝ අනුන්ට පෙන්වීමට කිසිදු උත්සාහයක් නොගැනීමද උන්වහන්සේ කෙරෙහි වූ විශේෂ ගුණයකි, විශිෂ්ට ගුණයකි. උන්වහන්සේ සමීපව හා විචාරශීලීව ඇසුරු කළ අය පමණක් උන්වහන්සේගේ මහා ගුණ ප්‍රභාව යම් තරමකින් හෝ වටහා ගැනීමට සමත් වූහ. නිලතල බලතල උපාධි සම්මාන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පසුපස උන්වහන්සේ නොවැඩියහ. සුවනිකායෙහිම උසස්තම පදවිය සඳහා ඉදිරිපත් වන්නැයි කරන ලද ආරාධනා මෙන්ම පුවත්පත් ගුවන් විදුලි හා රූපවාහිනී මගින් ප්‍රසිද්ධිය ලබා ගැනීමටද ලද අවස්ථා කීපයක්ම උන්වහන්සේ කාරුණිකව පිළිකෙව් කළහ. බලවතුන්ගේ ධනවතුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට දායක ගෝල බාල පිරිස වැඩි කර ගැනීමට ස්ථාන ගොඩනැගිලි තැනීමට උන්වහන්සේ නොවෙහෙසුණහ. වරක් රටේ එක්තරා බලවත් ප්‍රභූවරියක් නිස්සරණ වනේ පිණ්ඩපාත දානයකට සහභාගී වීමට නියමව සිටියහ. පලාතයේ ප්‍රභූහුද නොයෙක්කවරින් ඇය පිළිගැනීමට කටයුතු කළහ. ඒ වන විට මාහිමිපාණන් වහන්සේ ගිලන්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියහ. ප්‍රභූවරිය පැමිණෙන දින උන්වහන්සේටද නිස්සරණ වනයට කෙසේ හෝ වඩින්න යයි නොයෙක් බලපෑම් කෙරුණි. එහෙත් උන්වහන්සේ ඒ හැම ප්‍රතික්ෂේප කළේ ඒ තැනැත්තිය එන්නේ දානයකට සහභාගී වෙලා පින් සිදු කරගන්නයි. ඉතින් ඇයට ඒක කරගන්න ඉඩදී අපි පහඩුවේ ඉඳිමු යැයි පවසමිනි. එහෙත් උඩුසුළඟ ඔස්සේද විහිදුණු උන්වහන්සේගේ ගුණ සුවඳ ඔස්සේ සැදැහැවත් නැනවත් ගිහි පැවිදි පින්වත් වූහු උන්වහන්සේ සොයාගෙන විත් දහම් අමාව ලබාගත්හ. අනේකවිධ පූජාවන්ගෙන් උන්වහන්සේ පිදූහ. ලක්ෂගරන් වියදම් කොට උන්වහන්සේගේ වාසය පිණිස කුටි හදවන්නට ලක්ෂගණන් වියදම් කොට උන්වහන්සේගේ භාවනා පොත් මුද්‍රණය කර දීමට උන්වහන්සේ ගිලන් වූ විට ලක්ෂගණන් උන්වහන්සේ ගිලන් වූ විට ලක්ෂගණන් වියදම් කොට ඉහළම පෙළේ පෞද්ගලික රෝහල්වල වඩා හිඳුවා ප්‍රතිකාර දීමට ලක්ෂගණන් වටිනා සුකෝපභෝගී මන්දිර උන්වහන්සේ උපස්ථායකයන්ගේනුත් උදෙසා වෙන්කොට මාස ගණනක් එක දිගට ගිලන් උපස්ථානයෙහි යෙදෙන්නට ලක්ෂ ගණනක් වැයකට උන්වහන්සේ වෙනුවෙන් ගිලන් නිවාස සකසන්නට උන්වහන්සේට දීර්ඝායුෂ පතා ලක්ෂ ගණන් වැයකට මහා චෛත්‍ය බෝධි පූජාවන් පැවැත්වීමට ලක්ෂ ගණන් වැයකට උන්වහන්සේගේ නමින් ධර්මායතනය ගොඩනංවන්නට උන්වහන්සේගේ ලක්ෂ ගණන් වැයකට උන්වහන්සේගේ වචනයෙන් ලක්ෂ ගණන් වැයකට බෝධි ප්‍රාකාර විහාර මන්දිර තනවන්නට හා ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන්නට දායකයෝ නොපැකිල ඉදිරිපත් වූහ. නිස්සරණ වනයටම විත් නොමිලේ උන්වහන්සේ පරීක්ෂා කොට බෙහෙත්ද සපයා දුන් B.S. අල්විස් P.S. කොතලාවල පරාක්‍රම දිසානායක S. ජයරත්න චූලා විජේසුරේන්ද්‍ර රජීවද සිල්වා කීර්ති ගුණසේකර ඉඳුනිල් විජේවීර CAB මකුලොලුව යන මහත්වරුන් ප්‍රමුඛ ආයුර්වේද හා බටහිර වෛද්‍යවරු රාශියක් වූහ. උන්වහන්සේගේ හැම අඩුපාඩුවක්ම සොයා බලා හැම අතින්ම උපස්ථාන කිරීමට ගිහි පැවිදි උපස්ථායකයෝ රාශියක් මහා කැමැත්තෙන් පේවි සිටියහ. අපළඟ සතයක්වත් නෑ. ඒත් අපට කිසිම දෙයකින් අඩුවකුත් නෑ යයි වරක් මාහිමිපාණන් වහන්සේගේ මුවින් පිටවිය. දසතින් ගලා ආ ලාභ සත්කාරයන් පිළිබඳව උන්වහන්සේගේ කිසිදු ඇල්මක් නොවිය. ලාභ සත්කාර ප්‍රශංසා කියන්නේ මහා මඩගොහුරුවක්. බොහෝ විට හොඳ යෝගාවචරයන්ට මේ මඩ වගුර තරණය කිරීමට සිදු වෙනවා. මේ මඩේ නොයරීමට යෝගාවචරයෝ පරිස්සම් වෙන්නේ ඕනේ යැයි උන්වහන්සේ නිතරම සිහිපත් කළ. අප්පිච්චතා අල්ප වශයෙන් අපේක්ෂා නැති බව. අල්ප වශයෙන් නුදු අපේක්ෂා නැති බව. සන්තුට්ටිතා ලද දෙයින් සතුටු වීම. සුබරතා පහසුවෙන් පෝෂණය කළ හැකිවීම යන ගුණ උන්වහන්සේ ඉතා උසස් ලෙස ප්‍රගුණ කොට සිටිය. ඕනෑම දෙයක් කියන්නේ යැයි බොහෝ විට දායකයන්ගෙන් පැවරීම ලැබුණත් මට නම් මොනවත් ඕනෑ නැතැයි යන්න උන්වහන්සේගේ උපසාන්ත පිළිතුර විය. ඇතැම් විට අනුන් වෙනුවෙන් යමක් ඉතා හිතවත් දායකයුගෙන් පමණක් ඉල්ලූහ. කෙනෙකු පැවරූ තරමින්ම ඉල්ලන්න හොඳ නෑ. දායකයාගේ ශ්‍රද්ධාවේ තරමත් පුළුවන්කමේ තරමත් සලකා බලා අවශ්‍ය දෙයක්ම තිබෙනවා නම් විතරක් ඉල්ලන්න ඕනෑ යැයි උන්වහන්සේ අපට කියා දුන්නා. නන් අයුරින් තමන් වහන්සේට සත්කාර කළ දායකයන් හට පෙරලා ධර්මයෙන් සංග්‍රහ කළා විනා ඡන්දයෙන් අගතියට ගොස් අනිසි ලෙස දායකයන්ට යට නොවූහ. දිනක් අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේත් නිස්සරණ වනයේ වර්තමාන අධිපති පූජනීය පානදූවේ කේමානන්ද ස්වාමින් වහන්සේ හා මමත් මාහිමිපාණන් වහන්සේ ලියූ අට්ඨාරස මහ විපස්සනා පොතෙහි සංස්කරණ කටයුතුවල යෙදෙමින් උන්වහන්සේගේ කුටි සක්මනෙහි හුන්නෙමු. උන්වහන්සේ වෙනුවෙන් ලක්ෂ ගණන් ධනය වැය කළ ඉතාම හිතවත් ප්‍රබල දායක මහත්වරු තිදෙනෙක් කොළඹ සිට උන්වහන්සේ හමුවීමට පැමිණියහ. උන්නහේලා මොකද ආවේ යැයි මාහිමිපාණන් වහන්සේ මෛත්‍රීන් විමසූහ. අපි ආවේ මෙහි නැවතිලා ටික දවසක් භාවනා කරන්න, දිනයක් නියම කරගන්නයි. ස්වාමින් වහන්සේගේ සැපදුක් බලාගන්නයි කියලයි. හොඳයි, එහෙමනම් නැවතීමට එන්න පහසු දිනයක් අර කැලෙන්ඩරේ ලියලා තියන්න. අපි දැන් මේ කර හිටියේ භාවනාව සම්බන්ධ බොහොම වටිනා වැඩක්. මේ වැඩේට බාධා කරන්න හොඳ නෑ. වෙන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද? දැන් කතා කරන්න වෙලාවක් නෑ. පස්සේ දවසේ කතා කරන්න පුළුවන්. යේ මාහිමිපාණන් වහන්සේ කාරුණිකව එහෙත් ස්ථීරසාරව පැවසූහ. දායකයෝ තිදෙනාද බිත්ති දින දර්ශනයේ තම නම් ගම් ලියා තබා උන්වහන්සේ වැඳ ආපසු හැරී ගියහ. මාහිමිපාණන් වහන්සේ හැම විටම ප්‍රතිපත්තිකාමී වූහ. දුතාංගාදී උසස් ගුණධර්ම වැඩීම සඳහා අනුබල දුන්හ. හොඳින් ප්‍රතිපත්ති පූර්ණ යෝගාවචර භික්ෂූන් හට අවශ්‍ය සියලුම පහසුකම් හා රැකවරණ සලසා දුන්හ. ගැපිලිවලින් පිණුසිගා වඩමින් අපිස් ලෙස දිවිගෙවූ යෝගාවචරයන් වහන්සේලා හමු වූ විට මහත් අභිරුචියෙන් තොරතුරු විමසා ආශිර්වාද කොට අවශ්‍ය උපකාරයක් කළහ. සිංහරාජ අඩවිය, ලග්ගල අඩවිය වැනි රුදුරු වන සතුන් ගහන ඝන කැලෑවල හුදකලා අල්පේච්ඡ ජීවිත ගත කිරීම පිණිස අවසර ඉල්වා සිටි නිස්සරණ වනයේ පළපුරුදු යෝගාවචරයන් වහන්සේලා හට මෛත්‍රීන් ආශිර්වාද කරමින් අවසර දුන්හ. විවේකය බෙහෙවින් අගය කළ උන්වහන්සේ නිහඬ බව ගරු කළහ. එහෙයින් ජරා ව්‍යාධි දෙකෙන් දුබල වූ සිය අවසන් සමයේදී පවා තම කුටියෙහි රාත්‍රී කාලයේදීවත් උපස්ථායකයෙකු රැඳී සිටිනවාට නොකමැති වූහ. ගිලන් බව දැඩි වූ විට සහ පිරිසෙහි හා දායකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි කොළඹට වැඩමවා උසස්ම පිළේ රෝහල්වල හා තමන් වහන්සේ වෙනුවෙන්ම වෙන් කරනු සුකෝපභෝගී නිවෙස්වල වඩා හිඳුවා උපස්ථාන කිරීමට ඉඩ දුන්නේ කැමැත්තකින් නොවේ. ස්වභාවයෙන්ම මෘදු හිතති උන්වහන්සේ සංඝ පිරිසේ හා දායකයන්ගේ හිත රිදවීමට අකමැති වූ හේයිනි. ඒ සෑම විටකම උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ හැකි ඉක්මනින් නිස්සරණ වනයේ සුපුරුදු විවේකයේ කරා ආපසු වැඩමවීමය. රෝගාවතුර වූ විට විශේෂයෙන් හෘද රෝග සඳහා ආනාපාන සතියේ වැඩිම බොහෝ හිතකර බව උන්වහන්සේ නිතර පැවසුවේ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලිනි. දැඩිසේ ගිලන් වූ විටකදීත් උන්වහන්සේ දුක් වේදනා ඉවසමින් නිහඬව භාවනාවේ යෙදී රෝගී තත්ත්වය සංසිඳුවා ගත්හ. දිනක් රාත්‍රී නිස්සරණ වනයේදී උන්වහන්සේ ගිලන් වූහ. භික්ෂූන් වහන්සේලා කීප නමක්ම එක් වී නොයෙක් ප්‍රතිකාර කළත් සුවයක් ලැබුණේ නැත. ටික වේලාවකට පසු තමන් වහන්සේ ඇඳෙහි වාඩි කරවන මෙන් මාහිමිපාණන් වහන්සේ උපදෙස් දුන්හ. ඒ අනුව පිටට ආධාරක තබා ඇඳ මතම හිඳගෙන වැඩ සිටීමට සලස්වන ලදී. එක් බිති සියල්ලන්ටම සිය නිදන කුටියෙන් ඉවත්ව යන මෙන් උන්වහන්සේ අණ කළහ. සියල්ලෝම අකමැත්තෙන් මුත් ඒ අණට කීකර වී පිටත් වී නොයවසිල්ලෙන් බලා සිටියහ. නිහඬව මද වේලාවක් ගත විය. මාහිමිපාණන් වහන්සේ නැවත තම උපස්ථායකයන් ඇමතූහ. දැන් මට සනීපයි, මේ නමලා ගිහින් සතපෙන්න. භාවනා වැඩීමෙන් උන්වහන්සේ රෝගී තත්ත්වය සමතේ කොටගෙන තිබුණි. ජරාව හා ව්‍යාධිය හමුවෙහි උන්වහන්සේ නොසලී සිටි ආකාරය අතිශයින් ප්‍රශංසාර්භ විය. මේ මාරයන් දෙදෙනාගේ බලපෑම් හේතුවෙන් අපමණ කායික පීඩාවලට ගොදුරු වුවද උන්වහන්සේ මැදහත්ව ඒ හැම ඉවසූහ. යම්තම් හෝ සනීපයක් තිබුණ හැම විටකදීම කිසියම් අර්ථවත් කටයුත්තක යෙදුණහ. අනුන්ට හිරිහරයක් නොකොට තම කටයුතු තනිවම කරගැනීමට උන්වහන්සේ හුරු වී සිටියහ. උන්වහන්සේට උදව් වීමට අනුන් හට ඉඩක් ලැබුණේ ජරාවෙන් හා ව්‍යාධියෙන් හොඳටම පීඩිත වූ විටකදී පමණකි. සුළු මහන්සියක් හෝ වන වැඩක් නොකරන මෙන් වෛද්‍ය උපදෙස් ලැබී තිබුණද අනුන්ට කරදර නොවනු පිණිස තනිවම යම් වැඩ කටයුතුවල යෙදීම නිසා ගිලන් බව වැඩි වූ අවස්ථාද විය. අවසන් වරට කොළඹ රෝහල් ගතව සිටියදී උන්වහන්සේ නිස්සරණ වනේ යෝගාවචරයන් වහන්සේලාට පණිවිඩ යැව්වේ, මා බලන්න එන්නට කවුරුත් කරදර වෙන්න එපා. මෙහි කිසි අඩුවක් නැතිව සියලු දේ කෙරෙනවා. තම තමන්ගේ භාවනා කටයුතු කරගන්න යනුවෙනි. ඒ වන විට මා සිටියේ කොස්ගොඩ දිවියාගල ආරණ්‍යයේය. උන්වහන්සේ බැලීමට රෝහලට පැමිණි දොස්තර තිලක් ගුණසේකර මහතා අත මා කැඳවමින් පණිවිඩයක් යැවීමට උන්වහන්සේගේ පෞද්ගලික උපස්ථායක ස්වාමීන් වහන්සේ කතකා කරමින් සිටිනු දුටු මාහිමිපාණන් වහන්සේ ඒ දොස්තර මහතා ළඟට කැඳවා මෙසේ පවසා ඇත. ඔය කියන විදියට නොවෙයි, මා මේ කියන විදියට ඔය පණිවිඩය ඒ නමට කියන්න. මගේ අසනීපය ගැන ඒ නම කරදර වෙන්න ඕනේ නැහැ. ඒ නම එහෙ හොඳින් කටයුතු කරගෙන ඉන්නවා නම් මට සතුටු වෙන්න ඒ හොඳටම ඇති. ඒ පණිවිඩය ලැබීමට පෙර මම උන්වහන්සේගේ ගිලන් ඇඳ වෙත පැමිණියෙමි. මේ නම කොහේ හිටියත් ඕනෑ වෙලාවට ළඟ ඉන්නවා යැයි කී උන්වහන්සේ අවසාන මොහොත දක්වා මගේ සුපුරුදු උපස්ථානයේ ඉවසූහ. භාවනාව හා ධර්මයේ පිළිබඳ පොත් කියවීමට උන්වහන්සේ රුචි කළහ. යම්කිසි කාරණයක් නිසකවම දැනගැනීමට අවශ්‍ය වූ විට මහා රාත්‍රියේ පවා අවදි වී පොතපත පෙරලා බැලූහ. පරිණත බුද්ධි ප්‍රභාවකින් හා තීක්ෂ්ණ ස්මරණ ශක්තියකින් යුක්ත වූ උන්වහන්සේ සමග ධර්ම ශාස්ත්‍රීය විෂයන් හෝ භාවනාව හෝ පිළිබඳ සාකච්ඡාවට එළඹීම ඉතා ප්‍රියජනක අත්දැකීමක් විය. විවිධ පොත්පත්වලින් උපුටාගත් කරුණු ස්වකීය අත්දැකීම් හා ගලපා හරබර එහෙත් සරල වාග්මාලාවකින් විචාරපූර්වකව කාරුණිකව නිහතමානීව පැහැදිලිව ඉදිරිපත් කිරීමේ අපූර්ව සමත්කමක් උන්වහන්සේ සතු විය. නිස්සරණ වනයේදී පැවැත්වුණු පෝදින ධර්ම සාකච්ඡාවක මුලසුණු ගැනීම පිණිස වඩින අතර උන්වහන්සේ වරක් මට මෙසේ කීය. මගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට පුළුවන්කමක් තිබෙන බව මට විශ්වාසයි. බුද්ධිමතුන් සමග ඔවුන්ට ගෝචර වනසේ කතා කළ උන්වහන්සේ එතරම් බුද්ධියක් නොමැති ඇතමුන් සමග ඒ අයට ගැළපෙන මට්ටමකින් කතා කළහ. උන්වහන්සේ තම විශාරද ඥානයේ හේතු කොටගෙන මානයක් ඇති කර නොගත්හ. අහිංසක විහිළුවක් කිරීමට හෝ පැරණි කතාවක් කීමට හෝ ඇතැම් විටක උන්වහන්සේ පෙළඹුණාහ. බොහෝ විට එමගින් ධර්මකාරණයක් මතුකොට පෙන්වුව. බලවත් ශාසනික හැඟීමක් උන්වහන්සේ තුළ මුල් බැස තිබුණි. බුද්ධ ශාසනය නගා සිටුවීමට හැකි ලෙසකින් උපකාරවත් විය යුතුය යන අදහස නිතර ප්‍රකාශ කළ. වර්තමානයේහි ශාසනයෙහි දක්නට ලැබෙන විවිධ විෂමතා පිළිබඳව බොහෝ විට සංවේගයට පත් වූහ. එහෙත් ඒවා ගැන උපේක්ෂක වීමේ ශක්තියක්ද උන්වහන්සේ කෙරෙහි දිස්විය. ත්‍රිවිධ රත්නය පිළිබඳ ප්‍රබල ශ්‍රද්ධාවක් උන්වහන්සේ තුළ විය. සනීප තිබූ හැම දෙයක්ම සනීප තිබූ හැම දිනයකම බුද්ධෝපස්ථානයේ යෙදුණහ. උන්වහන්සේ කිසිවෙකුට ඉරිෂ්‍යා නොකළහ. අහිතක් නොසිතූහ. අනුන් සුවපත් වන්නේ නම් යහමග යන්නේ නම් සතුටු වූහ. අනුන්ට ධාර්මික උපකාර කිරීමට නිතර සූදානම්ව සිටියහ. අසරණයන්ට දුබලයන්ට රෝගීන්ට උන්වහන්සේ විශේෂ කරුණාවක් දැක්වූහ. අරපිරිමැස්ම උන්වහන්සේ හුරු කරගෙන සිටි තවත් ගුණයකි. අපතේ යන කඩදාසි, නූල්, හඳුන් කූරු පෙට්ටි ආදී එකතු කොට කිසියම් ප්‍රයෝජනවත් වැඩකය දුරුහ. පාලනය පිළිබඳව තමන්ට දක්ෂකමක් නැතැයි මාහිමිපාණන් වහන්සේ සිය ස්වයං ලිඛිත චරිතාපදානයෙහි සඳහන් කොට තිබේ. එහෙත් උන්වහන්සේ නිස්සරණ වනයේහි පරිපාලනය ගෙන ගිය නිරාකූල ආකාරය දෙස බලන විට එම ප්‍රකාශය අතිශෝක්තියක් දෝ හෝ සිතේ. යෝගාවචරයන්ගේ විවේකයේ උපරිම අන්දමින් රැකෙනසේ යෝගාවචර ව්‍යවස්ථා මාලාවක් සකසා සංඝ අනුමැතිය ඇතිව කලින් කල එයද උචිත පරිදි සංශෝධනය කරමින් ආගන්තුකයන්ගෙන් බාධාවක් නොවනසේ බාහිර රැකවරණ ද සලසා හැම විටම භාවනාවට මුල් තැන ලැබෙන පරිදි නිස්සරණ වනයේ දෛනික වැඩ කටයුතු පාලනය කෙරුණු ආකාරය අතිශයෙන් ප්‍රසන්න විය. අතිශයෙන් ප්‍රශංසනීය විය. කොතරම් හොඳින් ඒ පාලනය සංවිධානය වී දෙයත් මාහිමිපාණන් වහන්සේ නිස්සරණ වනයේ වැඩ සිටියත් නැතත් සියලු කටයුතු නොඅඩුව සපිරුණි. වරක් මගේ කිට්ටුම ඥාතිවරයෙක් හදිසියේ මිය ගිය සිය බිරිඳ වෙනුවෙන් මතක බණක් දෙසීමට මට ඇරයුම් කිරීමට මාහිමිපාණන් හමු වී අවසර ඉල්වා තිබුණි. ඒ නමට මේ දවස්වල කරදර කරන්න හොඳ නෑ යැයි පවසමින් මා හමු වීමටවත් උන්වහන්සේ අවසර දී නොමැත. මා මේ දැනගත්තේ කලකට පසුවයි. උන්වහන්සේගේ අනුශාසනය පරිදි නිස්සරණ වනයේ වස්පින්කම කෙරුණේද ඉතහමත් චාමෝය. සංඝයා වස් පවාරණය කිරීමෙන් අනතුරුව දායකයෝ කීප දෙනෙක් භික්ෂූන් වහන්සේලාට පිරිකරපු දා පුඤ්ඤානුමෝදනාවක් අසා ආපසු යති. වස්පින්කම එපමණකි. ඊට අමතරව වාර්ෂික පින්කමක් වශයෙන් නිස්සරණ වනයේහි කෙරුණේ මාහිමිපාණන් වහන්සේගේ උපන්දින පින්කම පමණි. චාම් බෝධි පූජාවක් පැවැත්වීම හා මාහිමිපාණන් වහන්සේට සෙත්පතා වරුවක් හෝ තුන්වරුවක් හෝ පිරිත් දෙසීම පමණකි. මෙම පින්කමේ විශේෂාංගය වූයේ මේ සිදු කළේද උන්වහන්සේ කෙරෙහි ඉතා හිතවත් භික්ෂූන් වහන්සේලා කීප නමකගේ බලවත් ඕනෑකම නිසාය. එපමණ සරල පින්කමකින් හෝ නිස්සරණ වනයේ යෝගාවචර පිළිවෙතට බාධාවක් වනු දැකීමට මාහිමිපාණන් වහන්සේ නොකමැති වූහ. එනිසාම එක් වසරක කිසිම ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් මේ පින්කම සඳහා නොවැඩිය යුතුයයි නියම කළහ. නිස්සරණ වනයේහි යෝගාවචරයනට උන්වහන්සේ නිතර මතක් කළ දෙයකි අන් හැම වැඩකටම වඩා භාවනාවේ යෙදීම උතුම් බව. භාවනාවේ යෙදී සිටිනා විටකදී බුදුරජාණන් වහන්සේ වැඩියා යයි කිවද භාවනාව නොනවැත්විය යුතුයි උන්වහන්සේ අපවත් වීමට මසකට පමණ පෙරද වදාළහ. එබැවින් ආරණ්‍යෙහි පොදු කටයුතු කිරීම සඳහා කිසිදු යෝගාවචර භික්ෂුවකට බලකිරීමක් නොකරන ලදී. ඒ ඒ දෙයට දක්ෂතා ඇති භික්ෂූහු ස්වේච්ඡාවෙන්ම පොදු වැඩෙහි නිරත වූහ. මාහිමිපාණන් වහන්සේගේ පාලන පිළිවෙතෙහි දක්නට තිබූ සුවිශේෂී ලක්ෂණයක් නම් කිසි විටක ආඥාදායක ස්වරූපයෙන් ක්‍රියා නොකිරීමයි. සෑම විටම අනුන්ගේ මතයට කන් දෙන, අනුන්ගේ මතය සාධාරණ නම් නොපැකිල ඊට හිස නමන ක්‍රියශීලී ස්වභාවයක් උන්වහන්සේ කෙරේ විය. 80කට අධික සේනාසන සංඛ්‍යාවකින් හා ශත සංඛ්‍යාත සංඝ පිරිසකින් සමන්වාගත ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය තුමන් ලෙස උන්වහන්සේ සතුව තිබූ බල අත්නොමතිකව යෙදු කිසි අවස්ථාවක් මම නොදුටුවෙමි. නිස්සරණ වනයේ පාලනය පිළිබඳ යම් යම් තීරණ ගැනීමට අවශ්‍ය වූ ඇතැම් විටක උන්වහන්සේට තනි කැමැත්තෙන් සුදුසු තීරණයකට එළවීමට පූර්ණ බලය තිබුණද උන්වහන්සේ සියලු නේවාසික සංඝයා රැස්කොට තීරණයක් ගැනීමේ අයිතිය සංඝයාට පැවරූහ. දේශීය විදේශීය සියලු නේවාසික සංඝයා එක් රැස් වූ මෙවැනි අවස්ථාවලදී සංඝ පිරිසේ අන්තිම බාලයාටත් අදහස් ප්‍රකාශ කිරීමේ සමාන නිදහස් තිබූ අතර මාහිමිපාණන් වහන්සේ හැමතෙම සාවධානව සවන් දුන්න. වරක් නිස්සරණ වනයේ පිණ්ඩපාත ක්‍රමයේ සංශෝධනයක් කිරීමට උන්වහන්සේට අවශ්‍ය විය. ඒ සඳහා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ සංඝ රැස්වීම තුනක් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සීලම නේවාසික භික්ෂූන් වහන්සේලාගේ අදහස් විමසා සංඝයාට වාර්තා කිරීමට ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් යුත් කමිටුවක්ද පත්කොට එහි වාර්තාවද සලකා බලා තුන්වන සංඝ රැස්වීමේදී සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කරගන්නා ලදී. මෙසේ ප්‍රතිශෝධනය කරන ලද පිණ්ඩපාත ක්‍රමය මාහිමිපාණන් වහන්සේ ගිලන්ව කොළඹ වැඩසිරි අවස්ථාවක කිසියම් අනපේක්ෂිත සිදුවීමක් නිසා නැවත මුල් තත්ත්වයටම පත් කරන ලදී. උන්වහන්සේ එය දැනගත් කල අකම්පිතව ඉවසා අනුදත්හ. මීත්‍රිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනය ආරම්භ කිරීමෙන් පසු උන්වහන්සේගේ පාලන දක්ෂතාව වඩාත් ප්‍රකට විය. එකිනෙකට ආසන්න පිහිටි නිස්සාරණ වනයත් ධර්මායතනයත් උන්වහන්සේගේම පාලනය යටත වූවත් මෙම ආයතන දෙකෙන් වූයේ දෙවිධියක කටයුතුය. නිස්සරණ වනය භාවනාව සඳහාත් ධර්මායතනය ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය සඳහාත් මෙන්ව තිබුණි. ආයතන දෙක අතර ප්‍රමාණවත් සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරම එකිනෙකෙහි මූලික කටයුතු වලට බාධාවක් නොවන පරිදි පාලනය ගෙන යාම ඇත්තෙන්ම මාහිමිපාණන් වහන්සේගේ අපූර්ව දස්කමකි. උන්වහන්සේගේ උපදෙස් ලැබමින් නැවතී භාවනා කිරීම සඳහා උපාසිකාවන් වෙනුවෙන්ම මීත්‍රිගල ගමේ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කළ විටදීද එමගින් නිස්සරණ වනයේ විවේකී පිළිවෙතට කිසිදු හානියක් නොවනසේ උන්වහන්සේ කටයුතු යෙදුවහ. මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා හා ආදර්ශ මගින් මා ඉගෙනගත් දේ බොහෝය. උන්වහන්සේගේ ජීවිතයේ අවසාන දින කීපය තුළදීද මාගේ ජීවිතයටම අමතක නොවන පාඩමක් මම උන්වහන්සේගෙන් ඉගෙන ගතිමි. ඒ අවසන් දින කීපයේදී ජරාව, ව්‍යාධිය විසින් ගිලගනු ලැබ අප අපේක්ෂා නොකළ ලෙසින් උන්වහන්සේ ශීඝ්‍රයෙන් මරණය කරා ඇදී ගිය අන්දමත් සාන්තදාන්තව උන්වහන්සේ ඒ හැම පීඩාවක්ම ඉවසා විඳ දරාගත් අන්දමත් හදවත සසල කළේය. කොළඹ උසස්ම පෙළේ රෝහලක නවීන වෛද්‍ය පහසුකම් හා විශේෂ වෛද්‍ය උපදේශ ලැබීදීත් කීර්ති ගුණසේකර, ඉඳුනිල් විජේවීර ආදී ලෙන්ගත් වෛද්‍ය මහතුන් උන්වහන්සේගේ ජීවිතය රැකගැනීම සඳහා යෝධ ව්‍යායාමයක යෙදී සිටියදීත් පූජ්‍යතම නායුවනේ සිරි අරියධම්ම මහා ස්ථවීරයන් වහන්සේ, පූජ්‍ය හික්කඩුවේ ධම්මශීල ස්ථවීරයන් වහන්සේ, පූජ්‍ය මාතලේ මහානාම ස්වාමීන් වහන්සේ, පූජ්‍ය උඩේරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පොරමඩුල්ලේ අමරවංශ ස්වාමීන් වහන්සේ ආදී මහා සංඝරත්නයන්ගේද, P.S. කොතලාවල වෙද මහතා, ධර්මසේකර පෙරේරා මහතා වැනි භක්තිමත් දායකයන්ගෙන්ද, පෞද්ගලික කප්පියකාර තිලකරත්න මහතාගෙන්ද, දිවා රෑ නොකඩව අතිවිශිෂ්ට උපස්ථානයක් ලැබෙද්දීද, සුනිල් මිත්‍ර සිදත්, වෙත්තමුණි මහත්වරුන්, ජේජේ හේමවාලා, ප්‍රේමදාස මාතාව හා දරු පිරිස්, ග්‍රේස් ගුණරත්න මාතාව, සුමන කරුණාරත්න මහතා, M.D.S. පෙරේරා මහතා, D.P. සේරසිංහ, ඩඩ්ලි ප්‍රනාන්දු, ජේ අල්විස්, තිලකා ඩැනිස්ටර්, ජනක එදිරිසිංහ, N.G.P. පණ්ඩිතරත්න, මහින්ද විජේසිංහ, ගයාන් අබේවර්ධන, හේමසිරි අමේන්ද්‍ර ඇතුළු තවත් බොහෝ සදැහැති දායක දායිකාවන් ඕනෑම අවශ්‍යතාවක් සපුරාලීමට මහත් ඕනෑකමින් ඉදිරිපත් සිටියදීත් තමන් වහන්සේගේ මහා කල්යාණ මිත්‍ර අධිපූජ්‍ය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේ සෝකීය කායික අපහසුකම්ද නොතකා ලෙඩ ඇඳ වෙතට වැඩමවා පිරිත් දෙසමින් සෙත් පිරිත් පතද්දීත් ඒ මහා ගුණකඳ, ඒ අසිරිමත් පින්පිඬ, ඒ පඹසර දහම් පහන, ජාති ව්‍යාධි මරණ යන තුන් මරුන් විසින් අභිභවනය කරනු ලැබීය. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා, සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙත්, දුක් වෙත්, සියලු ධර්මයෝ අනාත්ම වෙත්. මේ දහම්පදය මාහිමිපාණන් වහන්සේගේ සිරිමුවින් පිටවනු බොහෝ වාර ගණනක් මම අසා ඇත්තෙමි. එහෙත් උන්වහන්සේගේ ජීවිතයේ අවසන් දින කීපයේදී උන්වහන්සේ මුවින් නොබැන ඒ ඕදන මා සිතට තරයේ කාවැද්දූහ. ඒ දින කීපය තුළදී එක පිට එක වැළඳුණු නානා ප්‍රකාර ආබාධයන් මෙන්ම ඒවාට කළ හැකි ඇතැම් ප්‍රතිකාරයන්ද නිසා හටගත් දුක්ඛ වේදනාවන් උන්වහන්සේ ඉවසා දරා සිටි අයුරු ඇත්තෙන්ම විස්මයජනකය. අනතුර යම්තම් සහනයක් ලැබුණ විට ධම්ම සජ්ජානා කරමින් උපස්ථායකයන්ට සුහදව කතාකොට අවවාද දෙමින් අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේගේ මధుර ධර්ම සජ්ජායනාවනට සවන් දෙමින් උන්වහන්සේ කල්ගත කළ ආකාරය අනුව එතරම් ඉක්මනින් අපවත් වෙතයි අපට සිතාගත නොහැකි විය. අවසන් මොහොත දක්වාම උන්වහන්සේගේ සිරුර පිළිකුල් බවට පත් නොවීය, දුර්ගන්ධවත් නොවීය. ජරාව, ව්‍යාධිය හා මරණය යනු හුදෙක් ස්වභාවික සංසිද්ධීන් බව මැනවින් පසක් කොටගෙන සිටි මාහිමිපාණන් වහන්සේ ඒවාට මුහුණ දීමට හැමවිටම සූදානම් වී සිටියහ. තමන් වහන්සේ වෙත උත්තරී මනුෂ්‍ය ධර්ම වෙතැයි උන්වහන්සේ කිසි විටක ප්‍රකාශ නොකළහ. එහෙත් කලක් උන්වහන්සේ සමීප වැසුරු කිරීමෙන් මාලත් අත්දැකීම් අනුව සමතයෙන් ධ්‍යානද විපස්සනාවෙන් මාර්ගඵලද උන්වහන්සේ ලබා සිටියහැයි මම විශ්වාස කරමි. ශාන්ත වූ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස ස්වාර්ථයෙහි දක්ෂ වූවකු තුළ තිබිය යුතුයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙත්ත සූත්‍රයේ අවධාරණය කරන ලද කරණීය ධර්ම තුදු සහ අකරණීය ධර්මය අප මාහිමිපාණන් වහන්සේ වෙත මනාවට පිහිටා තිබුණු මම දුටුවෙමි. මම උන්වහන්සේ තුළින් පවිත්‍ර බුද්ධ ශාසනය දුටුවෙමි. ඈත අතීතයේ වැඩ සිටියේ යැයි පැරණි පොත්වල සඳහන් වන අන්දමේ උපසාන්ත මුනිවරයෙකු දුටුවෙමි. අද කාලයේ ශාසනික ගුණධර්ම සපුරා පිරිය නොහැකිය. එබඳු ගුණධර්ම පිරුවෝද අද නැත්තාහ යනාදී දුර්මත වචනයෙන් නොව ක්‍රියාවෙන්ම එකහෙලා ඛණ්ඩනය කළා වූද, පිරිහෙන බුදුසසුනට පුනර්ජීවයක් ගෙන දුන්නා වූද සසුන් පෙරමුණෙහි පතාක යෝධයෙකු දුටුවෙමි. නිවැරදි නිවන් මඟ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කොටගෙන අඤ්ඤන් හටද ඒ අනුත්තර මාර්ගය පහදා දුන් අති දුර්ලභ ගණයේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙකු දුටුවෙමි. බොහෝ විට අධර්මයේ රජයන නූතන සමාජයේහි ධර්මය තවදුරටත් ජීවත් කරවීමෙහිලා උන්වහන්සේගෙන් සිදු වූ නිහඬ එහෙත් අති උදාර සේවය ප්‍රමාණවත් කළ නොහැකිය. තවද වර්තමාන භික්ෂු පරපුරෙහි බහුතරය පත්ව ඇති ශෝචනීය පරිහානීය තත්ත්වය ගැන සලකා බලන විට උන්වහන්සේගේ ආදර්ශවත් ජීවිතය එහි පස්සික එව බලව ගුණයෙන් පරිපූර්ණ විය. මෙබඳු සංසාර බීරුක ප්‍රතිපත්ති ගරුක ධර්මදර ගුණවෘද්ධ ශාසන භාර ධාරී කල්යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර රත්නයන් තව තවත් හෙළදිව් තලයේ බිහිවෙමින් බුදුසසුන බැබලේවා. මින් වසරකට පෙර අපවත් වී වදාළ අතිපූජ්‍ය මාතෘශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ ශීල සමාධි ප්‍රඥා මහා ගුණස්කන්ධය හමුවේ පසක පිහිටුවා වැඳ නමස්කාර කරමි. මහා ස්වාමි පාදෝත්තමයාණන් වහන්ස, සිය ගණන් කුලපුතුන් පැවිදි කළ ඔබ වහන්සේගේ සුපින් බර දෝතින් මෙම උත්තම ශාසනික ප්‍රවිජ්ජා ලැබුවෙමි. එමතුද උන්වහන්සේගේ දෙපා මුල වැටි මම නිර්මල ශාසන ප්‍රතිපත්තිය හැඳින ගතිමි. කීප ආකාරයකින්ම ඔබ වහන්සේට උපස්ථාන කිරීමෙන් ඔබ වහන්සේගෙන් මාලද ඒ අමිල පිහිට වෙනුවෙන් අල්ප මාත්‍රයකින් නමුදු ප්‍රත්‍යුපකාර කිරීමේ වාග්ය මට ලැබිනි. එහෙත් ඒ අවස්ථාවන්හිදී මගේ සිතකය වචන තිතුරින් කවරක් හෝ වරදක් සිදුවී නම් මට සමාවන සේක්වා. සසර වසනතුරු ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඔබ වහන්සේ මෙලවදීම පරම ශාන්ත නිවන්සුවේ වින්දනය කළහැයි මා විශ්වාස කරන බැවින් ඔබ වහන්සේට නිවන්සුව ලැබේයයි පැතීම කෙතරම් අර්ථවත්යයි මම නොදනිමි. කෙසේ වුවද ඔබ වහන්සේගේ ශේෂ වූ යම් ධර්ම ප්‍රාර්ථනාවක් වේ නම් මාගේ මුළු මහත් කුසල ශක්තියද අනුමෝදන් වී ඒ සම්‍යක් සංකල්පනාවන් සාර්ව ප්‍රකාරයෙන්ම සමෘද්ධිවත් කරගනිත්වායි සාතිශිකය ගෞරවයෙන් පතමි. ඉතා සීමිතයයි මා විශ්වාස කරන ඔබ වහන්සේගේ ඉදිරි සංසාර ගමනේදී බුදුසසුන රැක ගැනීමට නිති උර දෙත්වා. අතිගරු මාහිමිපාණන් වහන්සේගේ මුවග නිතර රැවුදුන් සුගතෝවාදය සිහිපත් කරමින් මම සිරිත් සමරුව හමාර කරමි. අප්පමාදේන භික්කවේ සම්පාදේත දුල්ලබෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ දුල්ලබෝ කන සම්පත්ති දුල්ලබා පබ්බජ්ජා දුල්ලබං සද්ධම්ම සවනං දුල්ලබා සප්පුරිසං සංසේවෝතීති. මහණෙනි නොපමාව නිවන් මඟ සම්පාදනය කරව. මක්නිසාදයත් ලෝකෙහි බුදු උපත දුර්ලභය. මිනිසත් බව ලැබීම දුර්ලභය. ෂණ සම්පත්තිය දුර්ලභය. බුදු සසුනක පැවිද්ද දුර්ලභය. සදහම් ඇසීම දුර්ලභය. සත් පුරුෂ ආශ්‍රය දුර්ලභය. එහෙයිනි. මාහිමි දින පොතෙන් ආනාපාන භාවනාවේ නොයෙක් අතට විහිදී ගිය ප්‍රතිඵල සලකන විට මෙහි උසස් ගතිය සිතට නැගේ. සිත එකඟ කර ගැනීමට මෙයින් ලැබෙන පිටුවහල ඉතා උසස්ය. ඉතා හොඳින් දියුණුවට පත් කර ගැනීමෙන් තව තවත් විවිධ ශක්තියහු පහළ වෙත්. 1963 ජනවාරි 23 දිනෙන් සසුන් වන් පුබුලන් හට පිළිවෙතින් තොර පරියත්තියක් නොලැබේ. එසේ කරන්නට යතොත් ඒ සස්නට ඇතුළත් නොවූ වැඩකි. පරියත්තිය ප්‍රතිපත්තියට වඩා උසස් බව හඟවන කතා පුවත මෙතනට නොගැලපේ. ලාභාශ ආසාවෙන් වැඩුණු ගේහසිත සංකප්ප වැඩුණු පුගුලන් කතා මේන් ඉවතර තල්ලුවේ. 1962 මාර්තු 10 නියුණු අදහස් ඇති සමාජයක් වැඩේවා. 1960 නමෝ අනමස 30 වන දිනෙන්